ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි මේ හැම දිනම එක රාශිය වෙලාද දිනත් ඊටම වටිනා ආනිසංසදායි පින්කම සිදු කළේ සනත් ගාල්ලගේ මහත්මයා ඒ වගේම කමනී ගාල්ලගේ මහත්මිය විස්මි ගාල්ලගේ මහත්මිය ඒ වගේම ආශේන් ගාල්ලගේ මහත්මයා කියන මේ අයගේ දායකත්වයෙන් සිදු කරපු පින්කමයි මේ ඊටම මැනවින් සිදු කළා අවසන් කරේ. පින්තුනේ මහා සංඝරත්නය වෙනුවෙන් අප දානයක් පූජා කිරීමේදී විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා ගැන අපි කල්පනා කරනවා. ඔබ දන්නවා බෞද්ධයන් හිදීයට අපට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයක් අපි ආශ්‍රය කරනවා. සංඝරත්නය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිපු උන්වහන්සේ ළඟ පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලා. ඒ ස්වාමින් වහන්සේලා තුලින් අපි ධර්මය හඳුනාගන්නේ. ධර්මයේ තුලනොයි බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපි හඳුනාගන්නේ. ඉතින් වසර 2500කට අධික කාලයක් මේ සම්බුද්ධ ශාසනය තුල ප්‍රතිපත්ති පුරලා ඒ විතරක් නෙමෙයි මේ උතුම් දහමක් ලෝකෙ වෙනුවෙන් ඉතිරි කරපු ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරලයි අප මේ දාණය දෙන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ගිහි ගෙදර තියෙන සම්බන්ධතා සියල්ලක්ම අයින් කරලා ඒ සියල්ලක්ම පරිත්‍යාග කරලා සමස්ත ජීවිතයම ශාසනය වෙනුවෙන් කැප කරපු කෙනෙක්. ශීලාදී ගුණධම් සම්පූර්ණ කරන අතරේදී මේ ධර්මය ලෝකෙට දායාද කළ දෙන්නට ධර්මයේ ලෝකෙ සුරක්ෂිත කරන්නට විශාල කැපවීමක් කරන පිරිසක්. පින්තුන් දන්නවා බලගම්බාර රජතුමාගේ වැනි කාලවලදී සාගත කාලයන්හිදී ඉතාම දුෂ්කර කාලවකවානුවල පසු කරද්දී මේ ස්වාමීන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය ඉතුරු කරපු නිසායි අද අපට මේ වගේ ධර්මයක් ශාසනයක් ලැබිලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේල වෙනුවෙන් අප යමක් පූජා කරද්දී එකතකින් ඒ ස්වාමීන් වහන්සේලාගේ සීලාදී ගුණ අපි සිහිපත් කරනවා. අනිත් අතින් උන්වහන්සේලා කරපු සේවයට කෘතවේදීත්වයක් විදියට කළුණ සැලකීමක් විදියටයි අපි මෙවැනි පින්කම් සිදු කරන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණ හිතනකොට අපේ හිතට ලොකු සතුටක් ඇති වෙන්නේ. අපි ධර්මයේ නාමයෙන් එක බණපදයක් එක ගාථාවක් අපි අහනවා නම් ඒ හැම දහම් පදයකම පිටපස්සේ තියෙන්නේ ස්වාමීන් වහන්සේලා කරපු කැපවීම. අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේ දානාදී පෙරුන් දහම් පුරලා කරපු පරිත්‍යාගයයි ඒ හැම දහම් පදයක් පිටපස්සෙම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියට මහා සාගරය වගේ සාගරේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. එක විට මහා සාගර ගැඹුරු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් ඒ වගේ ක්‍රමානුකූලව ගැඹුරට යන ධර්මයක්. අන්නේ ධර්මයේ මේ දන් දීම කියලා කියන්නේ ඊටාම ආරම්භක අවස්ථාවේ තියෙන ඒ වගේම අනිත් සියලුම ගුණධම් වලට පදනම වන කාරණයක් විදියට සඳහන් කරනවා. වරක් අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ හමු වෙනට ආපු වෙලාවේදී රජතුමාගේ ජීවිතය අවසාන භාගයේහි එතුමා ටිකක් දුක්පත් වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේ අහනවා සිටුතුමනි ඔබ කොහොමද දානය දෙන්නේ කියලා. ඒ වෙලාවේදී කියනවා ස්වාමීනි මම දැන් දන් දෙන්නේ සුණුසහල් බතුයි ලුණු මිරිස් හොඳයි කියලා. මේක තමයි ඊටාම දුප්පත් කෙනෙකුගේ ආහාර වේල. සුණුසහල් සහ ඒකට අපි කියනවා කාඩි හොඳ කියලා නැත්නම් මිරිස් හොඳ. මෙන්න මෙහෙමයි දැන් මම දන් දෙන්නේ කියලා සිටුතුමා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී තම වැදගත් කාරණයක් සඳහන් කරනවා. සිටුතුමනි ඔබ දෙන්නේ ලොකු දෙයක්ද කුඩා දෙයක්ද කියන කඩාල නැහැ. ඒක ආනිසංශ සිද්ධවන්නේ දානි ප්‍රමාණය අනුව නෙවෙයි කියලා. ආනිසංශ වැඩි වීමට හේතු වන කාරණා කිහිපයක් බුදුහාඳුරෝ විස්තර කරනවා. ඒ මොනවද? සක්කච්ඡන් දානං දේති. මනාව සකස් කළ දානය දෙන්නට ඕන. දැන් මේ පින්න තුන වගේ පිළිවෙලට ලස්සනට ඒක තමයි සක්කච්ඡන් දානං දේති කියලා කියන්නේ. ඊළඟ සඳහන් කරනවා සහත්තන් දානං දේති. දෑතින්ම දානය දෙන්නට ඕන. තමගේ අතින්ම. චිත්තිකත්වා දානං දේති. ඉතාම ගෞරවයෙන් ඒ දානය දෙන්නට ඕන. ආගමන විච්චකෝ දානං දේති. කර්මඵල අදහගෙන දන් දෙන්නට ඕන. අනපවිද්දන් දානං දේති. නිතර නිතර දන් දෙන්න ඕන කියලා. මෙන්න මේ කර්ම පහ තමයි දානීය කානිසංශ තීරණය කරන සාධක කියලා. මොනවද? මනාව සකස් කළ දන් දීම, දෑතින් දන් දීම, ගෞරවයෙන් දන් දීම, ඒ වගේම කම්පන අදහගෙන දන් දීම, නිතර නිතර දන් දීම. බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මෙහිම දානය දෙනකොට ලැබෙන ආනිසංස මොනවද කියලා. මේ ආනිසංස විදියට තමන්ට මේ ජීවිත වශයෙන් ආයු වර්ණ සැප බල කියන මේ කරුණ ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ට ධනයක් ලැබෙනවා නම්, වස්තුවක් ලැබෙනවා නම්, ඒ ලැබීමට කියනවා භෝග සම්පත්තිය කියලා. භෝග සම්පත්තිය ලැබෙන විතරක් නෙවෙයි, ඒ ලැබෙන සම්පත් පරිහරණය කරන්නට ලැබෙන ධනයට කියනවා අත්ති සුඛය කියලා. ඒ ලැබෙන දේ පරිහරණය කිරීමට කියනවා භෝග සුඛය කියලා. සමහර දෙනාට ධනය තියෙනවා, අත්ති සුඛය තියෙනවා, නමුත් භෝග සුඛය නෑ. ඒක පරිහරණය කරන තරම් හිතක් දෙන්නේ නෑ. අන්නේ ලැබීමත් ලැබෙන දේ පරිහරණය කරනත් හිතෙන්නේ මෙන්න මේ ලක්ෂණ වලින් යුක්තව ධානය දොන්නාම කියලා. ඒ විතරක් නෙවෙයි, තවත් වැදගත් කාරණයක් කියනවා. මේ ලක්ෂණ වලින් කිසියම් කෙනෙක් දන් දෙනවා නම්, ඒ කෙනා යම් පිරිසක් ඇසුරු කරනවා නම්, ඒ ඇසුරු කරන පිරිස තමා කියන වචනයට අවනත වෙනවා කියලා. සේවක සේවිකාවන් ඉන්නවා නම්, සම්යුක්තව ඥාතීන් ඉන්නවා නම්, මෙන්න මේ ලක්ෂණ වල ආනිසංස විදියට ඔහු සමීපයේ ඉන්න ඥාති මිත්‍රාදීන්, සේවක කාරකාදීන් ඔහුගේ වචනයට අවනත වෙනවා කියලා. මේක ධානි ආනිසංසය කියලා. අපි ළඟම ඉන්න අය අපේ වචනේ අහන්නේ නැත්නම් අපට ඒක ලොකු දුකක්. අපි කියන අපිව ගණන් ගන්න නැහැ කියලා. ඉතින් අන්න ඒ தത്വෙන්නේ නැහැ මේ ලක්ෂණ වලින් දන් දෙනවා නම් කියලා. අනිත් කාරණය තමයි මේ ධානයේ වැදගත් ආනිසංසය විදියට බුදුහාම සඳහන් කරන්නේ, යම්කිසි කෙනෙක් මේ ලක්ෂණ වලින් යුක්තව දන් දෙනවා නම්, ඒ තැනැත්තා ධර්ම ශ්‍රවණය කරනකොට, ධහම ඇහෙනකොට, ඒ ධහමේ වැදගත්ම කරුණු ගැඹුරු ධර්ම කාරණාවලට හිත යොමු වෙනවායි කියලා. ධර්මය අහන්නට අවස්ථාවක් ලැබෙනවා, ලැබෙන විතරක් නෙවෙයි ඒ ධහම ඊටාම සියුම් කාරණා, ගැඹුරුම කාරණා කියනකොට ඒ සඳහා ඊටාම දැඩි අවධානය, නුවණ, සිහියක් යෙදෙනවායි කියලා. ඒතොර ඊටාම පැහැදිලි මේ ධානය සාමාන්‍ය දෙයක් නෙවෙයි, ඒක ධර්මයේ කරා යන්නට හේතු වන දෙයක්. ඉතින් මේ දානයක් නිකන් නෙවෙයි, ආමිස දාන විදියට මේ වගේ ආහාර පාන බඩු භාණ්ඩ ආදිය දෙනවා, අබේ දාන විදියට දන් දෙනවා, ධර්ම දාන විදියට දන් දෙනවා. අනිත් එක අපේ ශ්‍රී ලාංකික සමාජ ජාතියේ තාම්මල තාත්තලා, එයට ලැබෙන දරුවන් මේ ශාසනයට පූජා කළා. තමට ලැබෙන දරුවන්ගෙන් හොඳම ළමයා, නුවණැති, ලස්සන, පින්වන්තම ළමයා ශාසනයට පූජා කරනවා. ඉතින් ඒ වගේ පරිත්‍යාගයක් අපේ අමල තාත්තලා කරපු නිසා තමයි මේ ශාසනය මේ තරම් දුරක් රැගෙන ආවේ. ඉතින් මෙන්න මේ දානය තුළින් ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් තමයි අපට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනවා. කල්යාණ මිත්‍රෙන් ඇසුරු කරනකොට අපට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙනවා. ධර්ම ශ්‍රවණය කරනකොට ඒ ධහම තුළින් ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව නිසා යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. අපේ හිතට කෙලෙස් ඇති වෙන ආකාරය ගැන නුවණක් ඇති වෙනවා. යෝනිසෝ මනසිකාරයත් එක්ක ඉන්නකොට සති සම්පජඤ්ඤය දිනු වෙනවායි කියලා. සිහිය සානුවන දිනු වෙනවා. සති සම්පජඤ්ඤයෙන් ඉන්නකොට ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඇස කන නාස ආදී ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවරය තියෙනකොට ත්‍රිවිධ සුචරිතය ඇති වෙනවා කියලා. ත්‍රිවිධ සුචරිතය කියන්නේ කායික සංවරය, වාචික සංවරය, මානසික සංවරය. මේ ත්‍රිවිධ සුචරිතය ඇති වෙනකොට ඊළඟට මොකද වෙන්නේ? ඔහු සතර සතිපට්ඨානය කරා නැඹුරු වෙනවා. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර සතිපට්ඨානය තුළට ටිකෙන් ටිකේ පුද්ගලයා නැඹුරු වෙනවා. ඒ සතර සතිපට්ඨාන තුළ ඉන්නකොට සියලුම බෝධිපාරිශ්‍ර ධර්මයන් වැඩෙනවා. විශේෂයෙන්ම සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම සම්පූර්ණ වෙනවා. එහි ප්‍රතිඵල විදියට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා. මොකද්ද විද්‍යා විමුක්තිය කියලා කියන්නේ? මොහගත දැනුම කියලා කියන්නේ, මොහගත මිදීම කියලා කියන්නේ. අපට ලෝකයක් පිළිබඳව අපි හඳුනා ගන්නකොට, අපට නිතරම අපේ හිතේ යම් කිසි දෙයක් මතක් වෙනකොට, මතක් වෙන රූපයකුත් එක්ක ඕනෑම සිද්ධියක් බලන්න, ඕනෑම පුද්ගලයෙක්, ඕනම ස්ථානයක් අපට මතක් වෙනකොට මතක් වෙන්නේ රූපයකුත් එක්ක. දැන් අපි කියමු ඇමරිකානු ජනාධිපති කිව්වත්, ශ්‍රී ලංකාවේ ජනාධිපති කිව්වත්, ලංකාව කිව්වත්, ඉතාලිය කිව්වත්, කාර්යාලයේ වැඩ කරන ස්ථානය කිව්වත්, වාහනය කිව්වත්, මොන හරි පිච්චමල් සුවඳ කිව්වත්, ලුණු ටිකක් කියලා කිව්වත්, අඩුවනේ ලුණු ලේවා හැරි මතක් වෙනවා නේද? එතකොට මේ හැම තැනදීම ලක්ෂණය තමයි අපට මේ දේවල් මතක් වෙන රූපයකුත් එක්ක. මේ රූපය මතක් වෙන වෙලාවෙදී අපේ හිතේ ලක්ෂණය මොකද්ද? අපි හිතන් ඉන්නේ ඒ රූපය මේ මොහොතේ තියෙන රූපයක් කියලා. මේ මොහොතේම අපිට දැන් ඔබේ ලංකාව හිටිය ගෙදර මතක් කරගන්න. මතක් වෙනකොටම ඔබට හිතෙන්නේ මේ දැන් තියෙන ගෙදරේ ඔබට පේන්නේ කියලා. දැන් තියෙන ලංකාවේ ගෙදර නම් ඔබට පේන්නේ ඔබ කොහොමද දකින්නේ? දවල් විදියටද නැහැ විදියටද? මේ වෙලාවේ ලංකාවට රැහැනේ නේ. කරවල නේ නේ. නමුත් බලන්න ඔබ මුලින්ම මතක් කරපු විදියට ඔබ මතක් වුණේ කරවල ස්ථානයක්ද? නෑ නේ නේ. මේ වගේ හොඳට එළිය තියෙන ගැත් නැහැ මතක් වුණේ. දැන් ඒකෙම පේනවනේ අපි කොච්චර අවිද්‍යාවකින් ඉන්නේ කියලා. එතකොට මෙන්න මේක තමයි මනසේ ස්වභාවය. අපට රූපයක් නිර්මාණය වෙනකොට ඒක මතක් වෙනකොට මතක් වෙන්නේ දැන් තියෙන රූපේ නෙවෙයි. ඒ අපි අවසානවතාවට දැකපු රූපය තමයි මේ මොහොතේදී අපි නිර්මාණය කරන්නේ. ඒ නිර්මාණය කරන අවස්ථාවේදී ඇත්තටම ඒ රූපය අර කලින් ලැබු අත්දැකීම එතන නැහැ පොඩ්ඩක්වත්. ඒක නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච අත්දැකීම පිළිබඳව ඒ පිළිබඳව සංඥා වේදනා දෙක මන ආයතනෙන් ධර්මාලම්බණයක් විදිහට සිහිපත් කරන අවස්ථාවයි අපිට මතක් වෙන්නේ. ඒ මතක් කරන හිතට කියන්නේ මනෝ විඥානය කියලා. ඒ මනෝ විඥානය දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතේ හටගෙන නාම රූප නිසා හටගෙන නාම රූප තුලින් නිරුද්ධන දෙයක්. මෙන්න මේ ස්වභාවය අපි ජීවිතේ කොයිතරම්නම් වෙලාවක් හිතලාද? යමක් අපට මතක් වෙනකොට, කවුරු කෙනෙක් එක දුරකථනයෙන් කතා කරනකොට අපිට ඇත්තටම මේ යථාර්ථය කොච්චර මතකදලාද? මතක් නොවනාම වගේනේ. එතකොට අපි බලන්න අපි කොච්චරනම් අපි හිතියේ ප්‍රඥාවෙන්ද අවිද්‍යාවෙන්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මෙන්න මේ යථාර්ථය අපට පැහැදිලි කළ දෙයම. මේකට කියන්නේ විද්‍යාව කියලා. මේ විද්‍යාව තුළ අපි ඉන්නකොට විමුක්තියටපත් වෙනවා. විමුක්තිය කියන්නේ රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය. රාගය, ද්වේෂය, මෝහය කියන මෙන්න මේ තුනෙන් අපි මේ මොහතේ දුර වෙනවා. මේ මොහතේ මේ ප්‍රඥාවෙන් අපි ඉන්නවා නම් ඒ ඉන්න මොහොතේ සම්පූර්ණයෙන්ම අපි ජරා මරණ රෝග ආදී සියලු දුක් වලින් ඒ මොහොතක අපි නිදහස් වෙලා ඉන්නේ. අපිට මතක් වෙන මේ දේ සිටවිල්ල, ඒ සිටවිල්ල දිගට තියෙන දෙයක් නෙවෙයි, මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා අපි දැනගත්තොත් ඒ දැක ගන්න මොහොතේ බාහිර කිසිදු දෙයක විඥානක්තියක් වෙලා නැහැ, විඥානය බැසගෙන නැහැ. ඒ වෙලায় සම්පූර්ණයෙන්ම ප්‍රඥාවෙන් ඉන්නේ. එකෙන් කියන්නේ අපිට බාහිර දේවල් හඳුනගන්න බෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. දැන් අර වතුර සද්ද ඇහෙනවනේ. සද්දෙත් එක්කම උඩ වතුර පේනවනේ. සීනක එකක් මතක් වෙනවනේ. ඇත්තට මේක මතක් වුණාට දැන් ඔබම අපම අපේ හිතම තමයි අපේ මයින්ඩ් එකම තමයි මේ රීඩ් කරන්නේ මේ මොහොතේ. ඉතින් මෙන්න මේ යථාර්ථය අපි දකින පමණට තමයි අපිට දුකෙන් නිදහස් වෙන අවස්ථාව තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ මෙන්න මේ යථාර්ථය. ඉතින් මේ යථාර්ථය අවබෝධ කරගන්න තමයි මේ හැම පින්කමක්ම අපි කරන්නේ. ඔබ මේ රසට කෑම බීම වල ගෙනත් දුන්නේ මේ ස්වාමීන් වහන්සේට උපස්ථාන කරලා, ඒ ස්වාමීන් වහන්සේලාගෙන් හොඳම බණ අහලා, ඒව තේරුම් අරගෙන ඒව ජීවිතයට සම්බන්ධ කරලා මේ දුක් සමුදායෙන් නිදහස් වෙන තමයි මේ සියලුම පින්කම් අපි මේ සිදු කරන්නේ. ඉතින් අපි දන්නවා විශේෂයෙන් මේ වගේ රටක ඉන්න පින්නතුන් විදියට බොහොම වෙහෙස මහන්සියලා හරියම්බ කරන්නේ. වැස්ස කාලෙට වැස්සේ, සීතල කාලෙට සීතලේ, රස්න කාලෙට රස්නේ. ගිහිල්ලා ඔබ උපයන හැම ඩොලරයක්ම බොහොම මහන්සියෙන් උපයන්නේ. ඒ මහන්සියෙන් හරියම්බ කරන දේ තමයි ඔබ මේ බොහොම සැදැහැසිතින්, ගෞරවයෙන්, නිර්ලෝභීව මේ ශාසනය පූජා කරන්නේ. ඉතින් මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය තමයි මේ විද්‍යා විමුක්තිය කරා මේ යන ගමනේදී ඒ සඳහා සත්බොජ්ජංග ප්‍රගුණ කරන්නට ඕන. ඒ සත්බොජ්ජංග ප්‍රගුණ කරන්න පුළුවන්කම තියෙන්නේ සතර සතිපට්ඨාන තුළ හිටියොතින්. ඒ සතර සතිපට්ඨාන සම්පූර්ණ වෙන්නේ ත්‍රිවිධ සුචරිතය අපි හිටියොතින්. ඒ ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙන්නේ ඉන්ද්‍රිය සංවරයත් එක්ක හිටියොතින්. ඒ ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වෙන්නේ සති සම්පජඤ්ඤයෙන් හිටියොත්. සති සම්පජඤ්ඤය දිනු වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් හිටියොත්. යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාව ඇති වෙන නම් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ ධර්ම ශ්‍රවණය කරන නම් අපට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්නට ඕන. හරියට කන්දක් මුදුනකට වැසි ධාරා වහිනකොට ඒ වටේම ප්‍රදේශය දිය ධාරා වලින් පිරී ඉතිරිල යනා වගේ අපේ ජීවිතයට කල්යාණ මිත්‍ර ආශ්‍රය නැමැති මේ වැසි ධාරා ලැබෙනකොට අපේ ජීවිතයේ සියලුම ගුණ දහම් දිනු වෙලා විද්‍යා විමුක්තිය කරා යන්නට අපට මේ සියලුම දහම් ප්‍රකාරය වෙනවා. විශේෂයෙන් මේ වගේ රටකට අපට එන්න ලැබුණේ, ඒ භාග්‍ය ලැබුණේ හිතන්නේ බං වාක් ඉගෙන කියාගෙන හොඳ රැකියාවක් කරලා පහසුවෙන් ඉන්න විතරයි කියලා. ඒකත් මෙහි ලැබෙන ප්‍රයෝජනයක් තමයි. නමුත් ඒ සියල්ලම වඩා අපිට මේ වගේ රටකට ඉන්න ලැබුණේ ඇත්තටම අපිට ධර්මයේ හැසිරෙන්න ඒ විවේකීය පහසුකම් නිදහස කල්යාණ මිත්‍රයන් ලැබෙන්නටයි අපිට මේ සියලුම දේවල් එක විට මේ ලැබිලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාව මේ ජීවිත ලොකුම භාග්‍යයක් වල සලකන්න. ඉතින් ඉමහත් ශ්‍රද්ධාවෙන් මේ අවස්ථාවේදී ඔබේ දෑතින් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දානය මැනවින් සකස් කළා ගෞරවයෙන් කර්මඵල අදහගෙන පූජා කරලා ලබාගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් ඔබ නමින් මියගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තුවකින් සිරිත නම් මේ සියලු ඥාති හොද මේ පිනෙන් සුවපත් වෙත්වා. මේ පින දැක සුවපත් විය හැකි යම් තාක් සත්වයන් විශ්වයේ කොතනක හෝ වෙත්නම් ඒ සියලු දෙනාමත් මේ පින ඔවුන්ගේ දෑතින් කරන ලද පින්කමක්සේ සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන පැතුමෙන් මියගිය ඥාතීන් සිහිපත් කරලා අපි පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතීනං. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්ම්‍ය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් බොහෝ කලක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. ඔබ සිදු කරන අධ්‍යාපන කටයුතු, වෘත්තීය කටයුතු, රැකිරක්ෂාදී සියලක්ම සඵල කරගන්නටත් එවාගේම ඔබේ ඥාති මිත්‍රාදීන්ගේ යහපත සඳහාත් දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදය සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමින් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි පින්තුනි, මේ ඇත්තන්ගේ දෑතින් ඉතාම ලස්සනට අලංකාරවත්ව පින්කමක් සිදු කළේ. ඉතින් ශ්‍රී ලංකාවේදී පින්කමක් කරනකොට තියෙන සියලුම දේවල් අඩුපාඩුවක් නැති විදියට හැමදේම සම්පූර්ණව තිබුණා නේද? ඔබ පොඩි කාලේ ගම්වලදී දාන දෙනකොට මේවා දැකලා තියෙනව නේද? වැඩිහිටියන් පළතුරු සෝදානම් කරනවා, ඉතින් කැවිලි පෙවිලි හදනවා, එළවලු බැදුම් ඒවා මේවා. ඉතින් ඒ විදියට මේ දෙමව්පියන්ගෙන් ලැබිච්ච ආවාසය නිසා ඒ පින්කම් ලංකාවේ ඉන්නා වගේම ඔබ ඉතාම ශ්‍රද්ධාවෙන් ඉතාම ලස්සනට අලංකාරවත්ව මේ සියලු පින්කම් හොඳින්ම සිදු කළා. මේ සියලු පින්කමලානි සංසයෙන් වඩ වඩාත්ම ඔබට සද්ධර්මයට සමීප වෙන්නට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා. නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනය සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස නිත්‍යං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිඤ්ඤතු.